Amen. I'm so happy to see so many people today. මට ඉතාමත්ම ප්‍රීතියක් මේ තරම් සෙනග අද දවසේ පැමිණ තිබෙන එක. Normally the last Sunday of the year after Christmas, you know, the attendance goes down. සාමාන්‍යයෙන් අත්තලට පස්සේ අවසන් ඉරුදින දෙසැම්බර් මාසයේ සෙනග අඩු වෙන ඉරිදා දවසක්. But it shows that the Holy Spirit is at work in our church. නමුත් පෙන්눔 කරන ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරනවා කියලා අපේ සභාව තුළ. That we have people who are hungry for the word. අපි මේ වචනයට කුසගින්න තිබෙන්නා වූ අය කියලා පැහැදිලි. So I'm a very blessed pastor. ඒක නිසා ඉතාමත් ආශිර්වාදමත් සභාපාලකවරයෙක්. Hallelujah. You know, this year has been the year of greatness for us. මේ වසර අපට ශ්‍රේෂ්ඨත්වයේ වසරයි. And truly it has been a year of greatness. ඇත්තෙන්ම මේ වසර ශ්‍රේෂ්ඨත්වයේ වසරක් වුණා අපට. We have seen remarkable things happen this year. පුදුම දේ මේ වසර තුල අපි දැකලා තියෙනවා වුණා අපි දැක්කා. The church has become stronger. සභාව ශක්තිමත්ව තිබෙනවා. And we have gone higher. අපි ඉහළ මට්ටමකට එසවලා තිබෙනවා. And we have been influential as a church. සභාවක් ලෙස බලපෑමක් ඇති කරන සභාවක් බවට පත් වෙලා තිබෙනවා. And many of you have great testimonies this year. බොහෝ අයට මේ වසර තුල බලවත් සාක්ෂි තිබෙනවා. And I seen so many people come you know so greatly this year. You know, something great has happened. බොහෝ අයගේ ජීවිතවල ඒ පුදුම ශ්‍රේෂ්ඨ වූ දේවල් සිදු වෙ තිබෙනවා අපි දකිනවා. And it has been a joy and a delight for me to see, you know, some people who were discouraged, maybe backslidden, you know, suddenly, you know, God has ignited them. ඒ අධෛර්යමත් වෙලා ඒ පසුබට වෙලා හිටපු අයව දෙවියන් වහන්සේ එකපාරටම බලවත් ලෙස ඔසවලා තිබෙනවා දැකීම ඉතාමත්ම ප්‍රීතියක්. There are some people who didn't come to church for many years. I've seen them back again and wonderful to see that. සමහර අය බොහෝ අවුරුදු ගානකට සභාවට නොපැමිණ අය මේ වන විට නැවතත් පැමිණ තිබෙනවා ඒක විශාල ප්‍රීතියක් අපට. And I've seen marriages been healed and blessed, become stronger. ඒ වගේම විවාහයන් ශක්තිමත් වෙනවා සුව වෙනවා අපි දැකලා තියෙනවා. And we've seen many healings taking place. බොහෝ සුවවීම් ශාරීරික සුවවීම් සිදු වුණා මේ වසර තුල. The devil tried to do many things to harm the church, harm people. යක්ෂයා මිනිසයන්ටත් සභාවටත් එරෙහිව බොහෝ ක්‍රියාවන් කරත් but he couldn't win in any of those cases. ඒ කිසිම කාරණාවකදී දිනන්ට බැරි වුණා යක්ෂයාට. Hallelujah. So it has been a year of greatness, a year of victory. ඒක නිසා මේ වසර ශ්‍රේෂ්ඨත්වයේ වසරක් සැබවින්ම ඒ ජයග්‍රාහක වසරක් වුණා. I want to thank all of you for your steadfast love and commitment to the leaders of the church. ඔබේ දිගින් දිගටම ඔබේ ඒ කැපවීමත් ඔබේ ප්‍රේමයත් ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. Many of you have come for all 52 Sundays of this year. බොහෝ අය මේ වසරේ මේ සති 52ම සභාවට පැමිණ තිබෙනවා. If I ask you to show your hands, some of you will lift your hands. ඔබ අත ඔසවන්න කියලා කිව්වොත් බොහෝ අය මේ ස්ථානයේ අත ඔසවන්න යනවා කියලා මම දන්නවා. So that's a wonderful commitment, faithfulness to the Lord and to the leaders. ඒක ඉතාමත්ම අනර්ග කැපවීමක් සහ විශ්වාසවන්තකමක් සභාවටත් සභාවේ නායකයින්ට. I want to thank all of you who worked hard in the month of December to see all our, you know, programs. They have been a wonderful success. December maase mahansela weda karapu hama kenekutama stutivantana e hama e weda satahanakma saarthaka karaganeemata. And I've seen lot of new people rising up, you know, people's gifts and talents are coming up. Alutta godak nagitta me kaaleedi mama dakka boho talent boho hakiyawan idiripat una me kaaleedi. And 2015 I'm looking forward to work with you in a stronger way. 2015 meter wediye balawas lesa oba siyallan samaga weda karanta balaapuruthwen sitinawa. Hallelujah. Hallelujah. Praise the Lord. Prashansa weva. You see, as we say, year of greatness, but it has also been year of many challenges. Shreshthatwe wasara kiyala kiyenawat samagam api boho e abiyoga walata muna dunna wasarak una. You know challenges in life are normal things in life. Jeevithe abiyoga kiyana de samanya deyak. You know, challenges come not to put us down, not to defeat us, but to give us a higher place, to promote us to the next level. Abiyoga pæminne oba pahata helantavat apiwa parajita karantavat nemei apita jayagrahane deela apiwa tavat mattamakata osawantai. In the book of Luke chapter 8 there's a story, wonderful story about Jesus calming the storm. ලූක් 8 වෙනි පරිච්ඡේදයේ ඉතාම අනර්ග කතන්දරයක් තියෙනවා යේසුස් වහන්සේ කොහොමද කුණාටුවක් නිශ්චල කරේ කියලා. It's in Luke chapter 8 verse 22. ලූක් 8 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ සිට. You know, many of us are familiar with this story. අපි ගොඩක් අය මේ කතන්දරය දන්නවා. It says that Jesus came to on a certain day he went into a ship with his disciples and he said to them, "Let us go over to the other side." of the lake. තවද ඒ දවස්වල එකක දෙවියන් වහන්සේ Taman ගෝලයන් සමග ඔරුවකට නැගී අපි විලෙන් එගොඩ යමු යයි ඔවුන්ට කීසේක. You know, he took his disciples to a boat and he gave a word to the disciples. Yesus wahanse ohuge goleyan samaga oruwakata nagala kiya wachanayak denawa e goleyan udesa. He said, let us go to the other side. Api vilen egodata yamu kiyala unwahanse kiyenawa. You know, when we start a new year, this is how the Lord will tell us. Api aluth wasarakata athul wenakota menna me aakarayata thamai deviyan wahanse apata kiyanta yanne. At the beginning of 2014, he said, let us go into that next year. Because this year is our year of greatness. 2015 vasara patan ganu deviyan wahanse 14 patan gatta 2014 patan gattama deviyan wahanse kiwwa api me wasarata athul wemu manda me wasara ewilla obata shreshthatwaye wasarai kiyala. He said I'm going to take you to the other side. Unwahanse kiwwa mama eha pattete obowa geniyanta yanawa kiyala. In this year of greatness. Me shreshthatwaye wasara thula. But as we see in this story, you know, as they were journeying in this boat, suddenly a furious storm came. මේ කතාවේ අපි දකිනවා උන් ඉදිරියට ගමන් කරන විට හදිසියෙම කුණාටුවක් පැමිණෙනවා. And these people, most of the people were fishermen and they knew, you know, what kind of storms this was. බොහෝ මිනිස්යන් මේ මාළු අල්ලන මිනිස්යන් උන් දැනගෙන සිටියා මේ කුමන ආකාරයේ කුණාටුවක්ද මේ පැමිණියේ කියලා. The Bible says that it was a fierce storm. බයිබලයේ කියනවා ඒ භයානක කුණාටුවක් පැමිණියා කියලා. But Jesus was sleeping in the boat. නමුත් යේසුස් වහන්සේ ඔරුවේ නිදාගෙන සිටියා ඒ වෙලාවේ. And the disciples got afraid. ඒ ගෝලය බයටපත් වුණා. They were so afraid and they began to panic and they woke up Jesus saying, "Master, don't you care about us?" ඔවුන් තාමත් බයටපත් වෙන සවුන් පැකිලෙන්ට පටන් අරගෙන යේසුස් වහන්සේව නැහැරවලා අහනවා, "අපි ගැන ඔබ සලකන්නේ නැද්ද ස්වාමිනි?" කියලා. You know, many times when we go through our life's journeys, when God gives us a word and then suddenly we come into a storm situation in life, boho velawata api jeevithaye deviyan wahanse apata wachanayak deela e wachane ethula api gaman karanokota abiyogayak api thulata paminiyahama. This year many of you had storms in your marriages, storms in your finances, storms in your physical health. Boho ayata me wasare obe vivahayan thula obe aarthikaya thula ekek karana thula abiyogayan tiyenta athi. Maybe you went through some of them. ඔබත් ඒ වගේ අභියෝග වලට මුහුණ දෙන්න ඇති. Maybe you had storms in your mind. ඔබේ මනසේ වෙන අභියෝග තියෙන්න ඇති සමහර විට. You know, having a storm in your mind can be very difficult. මනසේ කුණාටුවක් තිබීම ඉතාමත්ම අපහසු කාරණාවක්. But we see in this story Jesus was in the boat. නමුත් මේ කතාවේ අපි දකිනවා යේසුස් වහන්සේ ඒ ඔරුවේ සිටියා. And not only that, Jesus had given a word to the disciples at the beginning. E pamanak nemei e aarambeyedi goleyanta wachanayak deela thibuna Yesus wahanse. So when Jesus got up, when the disciples woke him up, Jesus got up, he calmed the storm and then he said, "Why were you afraid?" ගෝලයන් හැරවල යේසුස් වහන්සේ නැගිට්ටහම උන්වහන්සේ කුණාටුව නිශ්චර කරලා අහනවා, "ඇයි ඔබ බය වුනේ කියලා?" Now it seems to be a very very silly question to us. ඒක නිකන් මෝඩ ප්‍රශ්නයක් වගේ අපි හිතනකොට. There was a storm, you know, people would get afraid of the storm. කුණාටුවක් තිබුණේ මිනිස්සුන් අනිවාර්යයෙන්ම බය වෙනවා කුණාටුවක් දැක්කහම. But the reason Jesus said, "Why did you fear?" You know, he rebuked the disciples because he wanted his disciples to walk by faith. නමුත් යේසුස් වහන්සේ ඒ වෙලාවේ තරවටු කරනවා ඒ ගෝලයන්ට, මන්ද උන්වහන්සේ බලාපොරොත්තු වුණා ගෝලයන් ඇදහිල්ලෙන් ගමන් කිරීමේ ස්ථානයේ. This was a training that Jesus took his disciples on. ඒ ගෝලයන්ව දෙවියන් යේසුස් වහන්සේ මේ ස්ථානයේ පුහුණු වීමක් තුලින් අරගෙන යනවා. You know, when we go through a storm, you know, God wants us to remind ourselves of the word that he gave us. අපි කුණාටුවක් තුලින් ගමන් කරන වෙලාවේදී දෙවියන් වහන්සේගේ කැමැත්ත ඇවිල්ලා අපට කලින් දුන්න වචනේ අපි මතක් කර ගැනීමයි. Hallelujah. He said we are going to the other side. යේසුස් වහන්සේ ඒ ස්ථානයේදී කියනවා අපි එගොඩට යනවා කියලා. He didn't say there's not going to be any storms. උන්වහන්සේ ඒ ස්ථානයේ කියන්නේ කුණාටු තියෙන්න යන්නේ නැහැ කියලා. He didn't promise that there will be no storms. උන්වහන්සේ පොරොන්දුුනේ නැහැ කුණාටුවක් තියෙන්න යන්නේ නැහැ කියලා. But he gave a promise that we will go to the other side. නමුත් උන්වහන්සේ පොරොන්දුවක් දුන්නා අපි එගොඩට යනවා කියලා. Hallelujah. Storms are no storms, we are going to the other side. E kunaatu tibunath natath api eha patteta aniwaryen megulita yanawa. You know, this is what the Lord wants us to understand. Meka thamai deviyan wahansege kemath api therum ganima. And he wants us to walk by faith and not by sight. Unwahansege kemath avil api dakina de mata neme adahillen gaman kirimai. If we walk by faith, we hold on to his word. even in the midst of the storm. අපි අද හිල්ලෙන් ගමන් කරොත් අපි දෙවියන් වහන්සේගේ වචනය අල්ල ගන්නවා කුණාටුවල දීපවා. Because as we hold on to his word, we are holding on to the word of life. මන්ද අපි වචනය අල්ල ගන්න විට අපි අල්ල ගන්නේ දෙවියන් වහන්සේගේ ජීවනයේ වචනයයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. In Isaiah chapter 43. යසායා 43 වෙනි පරිච්ඡේදයේ. We all know this scripture, Isaiah 43 verse 2. අපි ගොඩක් අය මේ පදේ දන්නෝ 43 යසායා 43 දෙවෙනි පදය. Can you remember that verse? ඔබට මතකද මේ පදය? Hallelujah. Hallelujah. Isaiah 43 verse 2, it says, when thou passest through the waters, I will be with thee, and through the rivers, they shall not overflow thee. When thou walkest through the fire, thou shalt not be burnt, neither shall the flames kindle upon thee. නුඹ ජල මැදින් යන විට මම නුඹ සමග සිටින්නේ නෙමි. නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලා යන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නේය. ගිනිද නුඹ කෙරෙහි නොඇවිලෙන්නේය. Notice here, he didn't say if you walk through the fire waters. මෙතන කියන්නේ නෑ නුඹ ජල මැදින් ගියොත් කියලා. He says when you go through the waters. ඔබ ජල මැදින් යන විට කියලා මේ ස්ථානයේ කියනවා. When you go through the fires. ඔබ ගිනි මැදින් යන විට කියලා මේ ස්ථානයේ කියනවා. He doesn't say if. මෙස්ථානේ කියන්නේ එහෙම සිදු වුණොත් කියලා කියන්නේ නැහැ. So that means we will go through waters, we will go through fires. ඒ කියන්නේ අපිට ගිනි මැදින් ජල මැදින් යන්න අවස්ථාවන් අනිවාර්යෙන් තිබෙනවා. But we have to look at what this word says to us. නමුත් මේ වචනේ අපිට කුමක්ද කියන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. He says I will be with you with thee. මම නුඹ සමග සිටින්නේ මි කියලා කියනවා මේ. Through the rivers. ඒ ගංගා මැදින් යන විට. So when we are going through these difficult circumstances in life, he is there right with us at that moment. අපි මේ අපහසු වාතාවරණයන් තුලදී ගමන් කරන හැම මොහොතකම දෙවියන් වහන්සේ අපත් සමග ඒ ස්ථානයේ සිටිනවා. You know, it might be a difficult situation, but he is still with us. අපට අපහසු අවස්ථාවක් වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඒ ස්ථානයේ අපිත් සමග සිටිනවා. Because he said, I will never leave you nor forsake you. මන්ද උන්වහන්සේ කිව්වා මං කිසි දිනක නුඹව අත්නහරිමි කියලා. The problem with us is when we go through the fires, our eyes are set on the fire and the water, not on the Lord. ගොඩක් වෙලාවට ගිනි මැදින් ජල මැදින් යන විට අපි දෙවියන් වහන්සේව නෙමෙයි ඉලක්ක කරන්නේ අපි බලනවා ඒ ගිනි දිසා ජලය දිසා. He said when you walk through the fire you shall not be harmed and the fire shall not kindle upon thee. මේ ස්ථානයේ කියනවා නුඹ ඒ ගිනි මැදින් යන විට නොදැවෙන්නේය ගිනි දැල් නුඹ කෙරෙහි නොඇවිලෙන්නේය කියලා. You know, can you remember the story of the three young Jews? Shadrach, Meshach and Abednego. ඔබට යුදෙව්වන් තරුණ යුදෙව්වන් තිදෙනාගේ කතාව මතකද? They were put inside a furnace, a fiery furnace. ඔවුන්ව ඒ දැවෙන ගින්නක් තුලට ඔවුන්ව දැම්මා. And the next day when the king came to see it, the king said there are three people and I can see the fourth person and he looks like the son of God. රාජ්‍යරුව පැමිණියාම මේ දේ බලන්ට ඊළඟ දවසේ ඔහු කියනවා මම තුන් දෙනයි ගින්නට දැම්මේ නමුත් මට දැන් හතරවෙනියෙක් පේනවා කියලා. Because that is the word that God had given. ඒක තමයි දෙවියන් වහන්සේ දුන්නා වූ වචනය. He was there in the fire. උන්වහන්සේ ගින්න තුල සිටියා. Hallelujah. Hallelujah. You know, this morning God wants to encourage us. දෙවියන් වහන්සේ මේ උදෑසන අපිව ධෛර්යමත් කරනවා. Whatever storm you may have gone through in 2014. 2014 මොන වගේ කුණාටුවකින් ඔබ ගමන් කරලා තිබුණා? God was with you at that time. දෙවියන් වහන්සේ ඔබත් සමගේ මොහොතේ සිටියා. And you know, storms in life are for a period only. ඒ කුණාටු ඇවිල්ලා ජීවිතේ සීමිත කාලයකට පමණයි. Hallelujah. Sister Dilhara said my storms were quickly, my challenges quickly went off. Sister Dilhara කිව්වා ඉතා ඉක්මනින් මගේ අභියෝග මම ජයගත්තා. You know, God does not want us to be in the storm over and over and over and over again. දෙවියන් වහන්සේ කැමැත් ඇවිල්ලා ඒ කුණාටු මැද හැමදාම නිරන්තරයෙන් අපි සිටීම නොවේ. As we walk by faith. අපි ඇදහිල්ලෙන් ගමන් කරන විට we will see those storms turn into seas of peace. ඒ කුණාටු අපි දකින්නට යනවා සමාදානයේ ගංගාවන් බවට පරිවර්තනය වෙනවා. We are going to see them as opportunities of God taking us higher. දෙවියන් වහන්සේ අපි ඉහළට ඔසවන්නට දෙන්නා වූ අවස්ථාවන් ලෙස අපි දකින්නට යනවා. But we have to choose. නමුත් අපි තෝරගන්න අවශ්‍යයි. We have to choose either to walk by faith or to walk by sight. අපි තෝරගන්න අවශ්‍යයි එක්කෝ අපි ඇදහිල්ලෙන් ඇවිදිනවද ගමන් කරනවද එහෙමත් නැත්නම් අපි දකින දේ මත ගමන් කරනවද කියලා. We must choose either to complain or to meditate on the word of God. අපි එක්කෝ කේන්ද්‍රී ගන්නට තෝරගන්න අවශ්‍යයි එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරන්නට තෝරගන්න අවශ්‍යයි. We must choose either to give up or to stand firm in the word of God. අපි එක්ක අතහරින්නට එහෙමත් නැත්නම් දිගින් දිගටම දෙවියන් වහන්සේගේ වචනේ මත රැඳෙන්න තීරණය කරන්න අවශ්‍යයි. You know, when you have faith, you have direct access to God. ඔබට ඇදහිල්ල තිබෙනකොට ඔබට කෙලින්ම දෙවියන් වහන්සේට සම්බන්ධ විය හැකි හැකියාව තිබෙනවා. You know, faith is the only one that gives you direct access to God. ඇදහිල්ල පමණයි දෙවියන් වහන්සේත් සමග ඒ ඍජු සම්බන්ධතාවයක් ඇති කරන්නේ. Hallelujah. Hallelujah. You know, that is why it's so important that our faith is being strengthened. Every time we must be people of faith. ඒක නිසා ඊටාත්ම වැදගත් අපේ ඇදහිල්ල නිරන්තරයෙන් ශක්තිමත් වීම අපේ ඇදහිල්ල සෙනඟක් වීමේ ඒ අවශ්‍යතාවය. Your believing is a choice. ඔබ විශ්වාස කිරීම ඇවිල්ලා ඔබේ තෝර ගැනීමක්. Your faith will never fail you. ඔබේ ඇදහිල්ල ඔබ කිසි දවසක පරාජිත කරන්නේ නැහැ. Your faith will never fail you. ඔබේ ඇදහිල්ල ඔබ පරාජය කරන්නට යන්නේ නැහැ. You tell the next person your faith will never fail you. ඔබ අසල සිටින කෙනාට කියන්න ඔබේ ඇදහිල්ල ඔබව අසාර්ථක හැමත් නැත්නම් පරාජිත කරන්නට යන්නේ නැහැ. God needs some of your faith to work in your life. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඇවිල්ලා ඇදහිල්ල ඔබේ ජීවිතය තුළ ක්‍රියා කිරීමයි. Your faith is the raw material God wants to use. ඇදහිල්ල ඇවිල්ලා අමුද්‍රව්‍යය දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය උදෙසා පාවිච්චි කරනවා. Without your faith God cannot do something for you. ඔබේ ඇදහිල්ල නොමැතිව දෙවියන් වහන්සේට කිසිම දෙයක් ඔබේ ජීවිතේ කරන්න බෑ. The raw material of faith has to be built by you. You have to give it to God. ඇදහිල්ලේ අමුද්‍රව්‍ය ඇවිල ඔබම ගොඩනගා ගන්නට අවශ්‍ය ඔබම දෙවියන් වහන්සේට දිය යුතු දෙයක්. Your pastor cannot give it to you. He might help you to get it. ඔබේ සභා පාලකවරයාට උදව් කරන්න බෑ. ඇදහිල්ල ඔබට දෙන්න නමුත් ඇදහිල්ල වර්ධනය කර ගන්නට ඔහුට ඔබට උපකාර කරන්න. You are responsible for your faith. ඔබයි වග කියන්න ඕනේ ඔබේ ඇදහිල්ල ගැන. Hallelujah. Hallelujah. You know, just as Jesus was with them in the boat. Jesus වහන්සේ ගෝලයන් සමග යොරුවේ සිටියා වගේ. You know, the Holy Spirit is now with us all the time. සුද්ධාත්ම වහන්සේ දැන් හැම විටම අපත් සමග සිටිනවා. Hallelujah. Now Jesus said to the disciples, "Fear not." Jesus වහන්සේ ගෝලයන්ට කිව්වා බය වෙන්න එපා. You know, now in this new testament time the Holy Spirit is there for us, so we don't need to fear. දැන් අලුත් ගිවිසුම කාලේ අපිට සුද්ධාත්මයන් වහන්සේ අපි තුල සිටිනවා ඒක නිසා අපිට බය වෙන්න කාරණාවක් නැහැ. Hallelujah. Hallelujah. The Holy Spirit is with us all the time. සුද්ධාත්මයන් වහන්සේ අපි තුල නිරන්තරයෙන් සිටිනවා. He has come to make his headquarters in us. උන්වහන්සේගේ මූලස්ථානය අපි තුල තබා තිබෙනවා. And now he tells us fear not. Every time something happens in our life that fear can come, we can hear his still voice saying, "Fear not, my child." දැන් උන්වහන්සේ හැම මොහොතකදීම අපිට කියනවා බය වෙන්න එපා. සමහර විට බය හිතෙන අවස්ථාවන් අපේ ජීවිතේ ඇතුළත අපට උන්වහන්සේගේ හඬ ඇසෙනවා බය නොවන්න. Can you remember Jesus once told his disciples, you know, "Fear not, when people arrest you, people catch you and take you to the courts." මන්ත්‍රණ සභාවට ඔබව දෙවියන් වහන්සේ උදෙසා නැගිටීම නිසා අරගෙන ගියොත් බය වෙන්න එපා කියලා උන්වහන්සේ කියනවා. He said, "Fear not, because the Holy Spirit in you will speak for you." Hallelujah. මන්ත්‍රණ බය වෙන්න එපා කියලා උන්වහන්සේ කිවි ශුද්ධ ඔබ තුල ඉන්න ශුද්ධාත්මන වහන්සේ ඔබ වෙනුවෙන් කතා කරන්නට යනවා. Hallelujah. Hallelujah. So as children of God, we need to walk by faith and not by sight. දෙවියන් වහන්සේගේ දරුවෝ ලෙස අපි ඇදහිල්ලෙන් ජීවත් වෙන්න අවශ්‍ය අපි දකින දේ මත නෙමෙයි. We must not allow fear to grip us and put us down. ඒ බය අපිව පහත් කරන්නට අපිව පහතට ඇදලා දහන්නට අපි ඉඩ දිය නොයුතුයි. Hallelujah. Hallelujah. Praise the Lord. Hallelujah. Congratulations. ඔබට සුබ පතනවා. In every challenge is an opportunity for promotion. ඔබ සියලු අභියෝග ඔබට උසස් වීමට ඒ අවස්ථාවන්. Hallelujah. Hallelujah. You know, I shared some of these things already. I said when a challenge comes into your life, it doesn't mean that you have done something wrong. ඔබ ජීවිතයට අභියෝගයක් පැමිණෙනවා කියලා කියන්නේ ඔබ වැරදි දෙයක් කරා කියන එක නෙමෙයි. Hallelujah. You know, sometimes the devil would want us to think like that. සමහරවිට යක්ෂයා එහෙම අපි සිතන්න සලස්වනවා. The challenge is an opportunity for you to rise up. Abiyoge ævilla obata ihalata negative event avasthawak. So when you have a challenge, I want to share four things very quickly that you need to do. Obata abiyogayak thibena vita oba kalayutu karana hatarak obat samaga beda ganna kemathi. First is remember what God has said to you already. Prathama de nan oba matak karaganna deviyan wahanse danata mat obata kiya athi de. In other words, you need to meditate on the word of God. Samat wacana walin oba deviyan wahanse ge wacane menih karanta awashyai. You need to bring to remembrance the words that God has spoken to you already. Deviyan wahanse danata mat obata katha kara athi wacana oba navatha matak karaganna awashyai. Because it is the word that can give you the victory. මන්ද වචනයට පමණයි ඔබට ජයග්‍රහණය දෙන්න පුළුවන් hallelujah hallelujah so you need to stir up that word that is inside you ඒක නිසා ඔබ ඇතුළේ තිබෙනා වූ ඒ වචනය ඔබ කලත්ත ගන්න අවශ්‍යයි and you need to take the word of god and begin to confess begin to stand on that word ඒ වචනය අරගෙන ප්‍රකාශ කරලා ඒ වචනේ මත සිට ගන්න ඔබ අවශ්‍යයි hallelujah hallelujah you know this is a fight of faith that can be won only by the two edged sword which is the rhema of god මේක එවිල්ල ඇදහිල්ලේ සටනක් මේක දිනන්න පුළුවන් දෙවියන් වහන්සේගේ ඒ ඒ කඩුව දෙමෝහත් කඩුව නැමැති වචනයෙන් පමණයි second thing දෙවෙනි කාරණාව speak in tongues අන්‍ය භාෂාවෙන් යාඥා කරන්න speak in tongues අන්‍ය භාෂාවෙන් යාඥා කරන්න you know we always encourage people how important the speaking in tongues is අපි හැම වෙලාවෙම ධෛර්යමත් කරන සබාවේ ඒ වැදගත්කම ගැන අන්‍ය භාෂාවෙන් කතා කරන see when you go through a challenge in life sometimes your mind is also you know discouraged ඔබ අභියෝගයක් තුල යනවිට සමහරට ඔබේ මනස අතේ අධෛර්යමත් වෙලා තියෙනවා sometimes you cannot think properly ඔබට සිතන්ටවත් අපහසුයි සමහර ලාවට that is why speaking in tongues is so important ඒක නිසා අන්‍ය භාෂාවෙන් කතා කිරීම ඉතාමත්ම වැදගත් because when you speak in tongues your mind is not at work ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන විට ඔබේ මනස ක්‍රියා කරන්නේ නැහැ so you just start little by little speaking in tongues and you increase it you robo shanta ba rikita ටිකෙන් ටික ඔබ අන්‍ය භාෂාවෙන් යාඥා කළා ඒ දේ වැඩි කරගන්න අවශ්‍යයි you find that as you speak in tongues your mind gets clearer evito bani bhashawen yaaknya karanota obata danenta yanawa e manas obe pahadili the holy spirit in you becomes begins to stir up within you oba tule sitinna avashuddhaatmayan wahanse oba tule kalathila eliya tenta patan ganna and your spirit begins to burn right now obe aathmaya den daventa patan ganna you know your spirit is like the candle obe aathmaya hari titipandamak wage so that candle has to be lit by the holy spirit shuddhaatmayan wahanse itipandama pattu karanta avashyai the holy spirit is the fire in us we sang that song this morning adu udasana api e gayana kara shuddhaatmayan wahanse api tule sitinna wage innai so speaking in tongues is the one that kindles that fire that makes that fire burn in you ඒ අන්‍ය භාෂාවෙන් යාඥා කිරීම තමයි අපි තුල ඒ ගින්න වැඩි කරන්නේ අපිව දවන්නේ you know that's why those who do not speak in tongues they find it they get discouraged very easily and they stay in that place of discouragement longer අන්‍ය භාෂාවෙන් කතා කරන්නේ නැති අය ගොඩක් වෙලාවට ඉතා ඉක්මනින් අධෛර්යමත් වෙනවා සහ ඔවුන් සිටිනා වූ ස්ථානයේම සිටිනා ඉදිරියට ගමන් කරන්නේ නැතුව you know god has given this wonderful gift of speaking in tongues so that we will edify ourselves deviyan wahanse me anarga wu deemanawa anya bhashawen katha kirima apada deela tibenne apiwa godanaga ganimatai so that when we get discouraged we use this gift and we stir it up you know and we our discouragement doesn't stay there any longer api adhairya matune velawedi api me deemanawa pavich karala api apiwa mosawagena navathatte adhairya sthane nositinta thirane karanta avashyai that's why every day you know when you wake up in the morning take some time to speak in tongues eka nisai hama udasanakam ithamathma wedagath wenne api nagitta hama anya bhashawen katha karala api dawase patan ganna you know apostle paul said I speak in tongues more than all of you e apostle paul tuma kiwwa mama siyallanta wada anya bhashawen katha karana I think I also can say the same මම හිතන්නේ මටත් ඒ දෙක කියන්න පුළුවන්. Hallelujah. I'm not going to have a contest on that with Pastor Niranjali. මම මේක Pastor Niranjali සමග තරඟයක් තියන්න යන්නේ නැහැ. Hallelujah. I know she speaks in tongues a lot. මම දන්නවා ඇයත් ගොඩක් අන්‍ය භාෂාවෙන් කතා කරනවා. You see the those who speak in tongues more they are glowing all the time. නමුත් බොහෝ ඔබ දකිනවා බොහෝ අන්‍ය භාෂාවෙන් කතා කරන මිනිසයන් බැබලෙනවා. Hallelujah. Hallelujah. The third thing is praise God. තුන්වෙනි කාරණාව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. Be a person who's always praising God. හැම වෙලාවෙම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕන පුද්ගලෙක් වෙන්න ඕන. You know, put some praise music, say, sing to the Lord, worship the Lord. ප්‍රශංසා ගීතිකා දාන්න උන්වහන්සේට ප්‍රශංසා ගීතිකා ගයන්න. You know, praise releases the power of God. ප්‍රශංසාව දෙවියන් වහන්සේගේ බලය නිකුත් කරනවා. You remember Paul and Silas in the cell prison cell in the midnight Paul Silas obata matakade mediyam ratriye hiragedara they were singing praising they were making music with their chains on prashansa namaskar karana tara dumbbell wali music haduwa they didn't have any musical instruments but they were praise the lord ch ch ch praise the lord ch ch ch ඔවුන්ට වෙන බාදන බාණ්ඩ තිබුණ නැහැ ඒ නිසා dumbbell වලින් ඔවුන් සංගීතය නිපදුවා and we saw that what happens there was an earthquake that shook that prison etana api dakina bu kampawa kiyane sthanaya selawenawa you know in your prison cell that's the time to praise because the doors of prison the prison doors are going to open oba hira vela ina sthanaya tamai deviyan wahanse prashansa karanta avashya evita deviyan wahansege balaya obe e bandana kadanta yanawa hallelujah all these things this is a choice that you make me hama deyak tulama meka ewilla obe thora ganima you must choose ඔබ තෝරගන්න අවශ්‍යයි. You choose to praise God rather than being complaining. ඔබ කෙන්දිරීම නවත්තලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට තෝරගන්න අවශ්‍යයි. The fourth one very quickly is get close to people who are faith filled. ඒ ඇදහිල්ලෙන් පූර්ණ මිනිසයන්ට ලඟ වෙන්න. You know, when you are discouraged, stay away from those people who are discouraged. අදෛරමත්ුනේ වෙලාවෙදි තවත් අදෛරමත් වෙච්ච අයත් සමග සම්බන්ධ වීමෙන් වැළකෙන්න. You know, the devil would always want to bunch you with the same kind of people. දෙවියන් වහන්සේ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ යක්ෂයා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අදෛරමත් වෙච්ච සෙනගත් සමග අදෛරමත් වෙච්ච තවත් කෙනෙක් එකතු කරන්ටයි. So that you all share the same things and you get more and more discouraged. ඒ විතර හැමෝම එකම දේ බෙදා ගනිමින් තව තවත් අදෛරමත් වෙන්න. But God wants you to hang out with people of faith because they are the ones who are going to ignite the fire in you. නමු දෙවියන් වහන්සේගේ කැමැත්ත ඇවිල්ලා ඔබ ඇදහිල්ලෙන් පූර්ණ මිනිසයන් වාශ්‍රය කිරීමයි එවිට ඔවුන් ඔබේ තුල තිබෙන්නා වූ Now that is not easy. ඒක පහසු දෙයක් නෙමෙයි. You know, when somebody spiritually even calls you, you don't want to answer the phone. සමහර ලාට ආත්මික කෙනෙක් කතා කරාම එවැනි අවස්ථාවක ඔබ කැමති නැහැ කතා කරන්නටවත්. Hallelujah. Hallelujah. Yeah. But you know, that is God making that call through that person. Namuth e velave e amathuma denne deviyan wahanse e pudgalaya tulin. So you need to humble yourself and answer the phone. Obe e velave di yatahat vela e amathumata prathichara dakwanta awashyai. Because that is God's opportunity to get God is wait knocking on your door to come into your life and to encourage you. Eken deviyan wahanse e velave obe dorutuwata hadawatata katha karanawa e velave obo dairimak karana pinisa. You know, a spiritual person will never condemn you. But we'll always want to lift you up and encourage you. ආත්මික කෙනෙක් ඔබ මත වරද තබන්නට යන්නේ නැහැ. නමුත් ඔබව ධෛර්යමත් කරලා ඔබ ඔසවන්නට යනවා. So when you are discouraged, when you don't feel like, that's the time you need to at least come to church. ඔබ අධෛර්යමත් වෙච්ච ඒ වෙලාවේදී තමයි ඔබ සභාවට හරි පැමිණිය යුතු අවස්ථාව. When your leader or your pastor calls you, you know, answer the phone, you know, take time to be with that pastor. ඔබේ නායකයා ඔබේ සභා පාලකවරයා ඔබට අමතුමක් දුන්නා තින් ඔබ ඒ දෙයට ප්‍රතිචාර දක්වන්න ඔවුන් සමග කාලය ගත කරන්න. Be humble. යටහත් වෙන්න. You know, don't be proud. ඔබ උඩඟු වෙන්න එපා. You know, when you are discouraged without you understanding, you become proud. ඔබ අධෛර්යමත් වුණාම ඔබේ තේරුම් ගැනීම නැතුවම ඔබ උඩඟු බවට පත් වෙන්න පුළුවන්. Because that spirit that works in you is a spirit of the enemy. ඒ කියන්නේ ඔබ තුල ඒ ක්‍රියාත්මක කරන ආත්මය ඇවිල්ලා සතුරාගේ ආත්මයයි. And you know the devil is very proud. ඔබ දන්නවා ඒ යක්ෂයා ඉතාමත්ම උඩඟුයි. You know something about the devil is he's so proud. ඒ යක්ෂයාගේ එක ප්‍රධාන කාරණාවක් නම් ඔහු ඉතාමත්ම උඩඟුයි. So humble yourself. ඔබ යටහත් වෙන්න අවශ්‍යයි. And the grace of God will come to you. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔබ මත එවිට පැමිණෙන්නට යනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. So these are some of the things that you can do when you face challenges. ඔබ අභියෝග වලට මුහුණ දෙන විට මේ කාරණා හතර ඔබට කළ හැකි කාරණා හතරක්. Amen. Hallelujah. So we are ready for 2015. දැන් අපි 2015 වසරට සූදානම්. Hallelujah. Hallelujah. Now there are just a few more hours, few more days left for 2015. තව දවස් කිහිපයක් අපිට ඉතුරු තිබෙන 2015 ට ඇතුල් වෙන්න. Now Pastor Chris gives us some instruction on the 27th day, that is yesterday's rhapsody. ඊයේ දවසේ යථාර්ථයේ රිද්මේ අපට Pastor Chris උපදෙස් දෙනවා. And he says that to pray, to fast and pray and minister unto the Lord. Nirahava yaajna karamin deviyan wahansita seve karanta kiyala kiyenawa. You know, I've already spoken to my leaders that we should be doing that. Danta math nayakayanta mama katha kara me de api karanta awashyai kiyala. This morning I want to give instruction to you. Me udasana upades denta kemathi. Before the 31st, take some time to fast, to pray and to minister unto the Lord. This ekwenda ratriyata prathama oba avasthawak welawak wen karaganta deviyan wahanseta e yaajna karanta niraharawa sitinta saha sevaya karanta unwahanseta. See, because this is so important. Meka ithamathma wedagath. Acts chapter 13, we'll look at that quite quickly. Acts chapter 13 kriya 13 wenin parichchedera perala gamu verse 2 deveni padaya. Now, I believe many of you read that yesterday, so I'm not going to bring a teaching there. As they ministered to the Lord and fasted, the Holy Spirit said, separate me Barnabas and Saul for the work whereon I have called them. ක්‍රියා 13 දෙක ඔවුන් ස්වාමින් වහන්සේට මෙහෙ කරමින් නිදාහාරයෙන් උන් කල ශුද්ධාත්මයන් වහන්සේ කතා කොට මා විසින් බාර්නබස් ද සාවුල් ද කැඳ වූ වැඩේ පිණිස ඔවුන් මට wen කරපල්ලා යයි කීසේක. You see there as these people they were praying with fasting and as they were ministering to the Lord they heard the Holy Spirit speak to them. ඔබ මේ ස්ථානයේ දකිනවා ඔවුන් යාඥා කරමින් නිර්ආහාරව යාඥා කරමින් දෙවියන් වහන්සේට සේවය කරන අවස්ථාවේදී ඔවුන් සුදාත්මන් වහන්සේගේ කටහඬ ඇසෙනවා. The Holy Spirit is giving them some instructions, some guidance. සුදාත්මන් වහන්සේ ඔවුන්ට මඟ පෙන්වීමක් දෙනවා මේ වෙලාවේදී. See, as we enter 2015, we need to get some guidance from God. අපි 2015 ට ඇතුල් වෙන විට අපි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අරගන්න අවශ්‍යයි. You know what better guidance than receiving guidance from the Holy Spirit. දෙවියන් වහන්සේගෙන් ලැබෙන මඟ පෙන්වීම තරම් තවත් මඟ පෙන්වීමක් කොහෙන්ද අපට? But the Bible gives us how to receive that guidance. බයිබලයේ අපට පෙන්눔 කරන කොහොමද අපි මේ මඟ පෙන්වීම ලබා ගන්න කියලා. As we take time to pray with fasting, that means we don't eat maybe 1 or 2 or 3 meals. අපි නිර්ආහාරව යාඥා කරන්නට වෙලාව වෙන් කරගෙන එක්කෝ එක ආහාර වේලක් දෙකක් තුනක් අපි නිර්ආහාරව සිටීමෙන් යාඥා කරන විට and then ministering unto the Lord. ඊට පස්සේ දෙවියන් වහන්සේට සේවය කරන විට you know we have done a teaching on that ministering unto the Lord. අපි ඒ ගැන ඉගැන්වීමක් කරා දෙවියන් වහන්සේට සේවය කිරීම ගැන. Now what is ministering unto the Lord? මොකද්ද දෙවියන් වහන්සේට සේවය කිරීම කියලා කියන්නේ? It is focusing my spirit with the Lord. And engaging my spirit with the Holy Spirit. Mage aathme deviyan wahansege aathmayat samaga sambandha kirimai. That I worship him, I pour out my heart to him. Mama namaskara karimin mage mulu hadawathun wahansita wagirimai. It's not about me asking for any prayer request. Eka ævilla mage yaaknya illimun wahansita idiripat kirimak neve. It's nothing about me, it's about him. Kisi deyak man gana nemei un wahanse ganai. You know we can minister to the Lord. ඔබ දන්නවද අපට දෙවියන් වහන්සේට සේවය කරන්නට පුළුවන්. You know God ministers to us. දෙවියන් වහන්සේ අපට සේවය කරනවා. But do you know that we can minister to the Lord? නමුත් ඔබ දන්නවද අපට දෙවියන් වහන්සේට සේවය කරන්නට පුළුවන්. How do we minister to the Lord? කොහොමද අපි දෙවියන් වහන්සේට සේවය කරන්නේ? By speaking to him, by telling him how much we love him. උන්වහන්සේට කතා කිරීම තුළ උන්වහන්සේට කතරම් අපි ප්‍රේම කරනවාද කියන එක. You know by saying how great he is. උන්වහන්සේ කතරම් උතුම්ද කියලා කියන එක. What he means to us. උන්වහන්සේ අපට මොන වගේද කියලා උන්වහන්සේ කියනවා. We look at the Bible, there's so many things, attributes of God and his character. අපි වචනේ කියවෙතින් දෙවියන් වහන්සේට කතා කරන බොහෝ නාමයන් තිබෙනවා. So as we minister so we lift up our hands we tell him oh you are wonderful oh god we love you I love you and you just keep on saying keep on pouring your heart ministering to him api seve karana gama ape mulu hadawata api deviyan wahanse wagurumin swaminiya wahanse pudumaya wahansata mama metaram prema karana kela wahanse gana katha kirima you can kneel down you can lie before the lord obada danagasanta puluwan obada diga vela wahanse namaskara karanta puluwan now as we do that අපි ඒ දේ කරන කල we could hear the lord ministering to us අපිට පුළුවන් දෙවියන් වහන්සේ අපට සේවය කරනවා he will give you a word for 2015 2015 වසරට උන් වහන්සේ ඔබට වචනයක් දෙයි you know that is the word that you need for 2015 ඒක තමයි ඔබට අවශ්‍ය වචනේ 2015 උදෙසා hallelujah hallelujah so I would encourage all of us to do this අපි හැම කෙනෙක්ම මේ දේ කරන්නට අපි හැමෝම ධෛර්යමත් කරනවා මේ වෙලාවෙදී you know wake up earlier than you normally do ඔබ සාමාන්‍යයෙන් නැගිටිනවට වැඩිය කලින් උදෑසනින් ඔබ නැගිටින Actually there are only 3 more mornings before the 2015 comes. දවස් 15ට ප්‍රථම තව දවස් 3යි තියෙන්නේ ඔබට. උදෑසන 3යි. උදෑසන 3යි. And take time to do this. ඔබ මේ කරන්න වෙලාව wen කරන්න. And as you do this I'll tell you 2015 is going to be a glorious year for you. ඔබ මේ දේ කරනකොට මම ඔබට කියන්න කැමති 2015 වසර මහිමමත් වසරක් ඔබට වෙන්න යනවා. This morning the Lord says teach your people prepare them for something greater next year. දෙවියන් වහන්සේ මට කතා කරන මේ උදෑසන ඒ වඩා බලවත් වඩා මහිමවත් දෙයකට සබාව සූදානම් කරන්න. Sorry he said teach my people to prepare them for something greater. මාගේ සෙනග ඒ તો උගන්වන්න වඩා උතුම් වසරකට සූදානම් වෙන පිණිස. Hallelujah. Are we ready for that? ඔබ සූදානම්ද මේ දේට? Because something greater is going to take place 2015. වඩා උතුම් දෙයක් 2015 සිදු වෙන්න යනවා. You know if you thought something that happened this year was great. ඔබ හිතුවා නම් 2014 වසරේ සිදු වුණ යම් දෙයක් ඉතා උතුම් කියලා. Something greater is going to happen next year. ඒකත් වඩා උතුම් දෙයක් 2015 වසරේ සිදු වෙන්න යනවා. You know some of you this year has been a good year but certain areas you're still struggling. සමහරක් අයට මේ වසර ඉතාමත් අනර්ග වසරක් වුණත් යම් ස්ථානවල ඔබ පොරබදිමින් සිටින Maybe you have you had greatness in your finances. සමහර ඔබ ආර්ථිකය තුල ඔබ ශ්‍රේෂ්ඨත්වයට පැමිණෙන But in your physical body you had challenges. නමුත් ශරීර සෞඛ්‍ය තුල ඔබට අභියෝග තියෙන්න ඇති. And God is saying something greater is happening next year. දෙවියන් වහන්සේ කියන 2015 ඊට වඩා උතුම් වූ සස්ව දෙයක්. Hallelujah. Hallelujah. Amen. Hallelujah. You know maybe you had a wonderful year physically this year. සමහර විට ඔබේ ශරීර සෞඛ්‍ය තුල අනර්ග වසරක් ඔබ ගත කරන්න ඇති. But in your finances you had challenges. නමුත් ඔබේ ආර්ථිකය තුල තිබෙන්න ඇති අභියෝග. God is saying something greater I'm going to do in the next year. දෙවියන් වහන්සේ කියනවා ලබන වසරේ ඊට වඩා බලවත් දෙයක් සිදු වෙන්න ඇති. Hallelujah. Hallelujah. Hallelujah. So be encouraged. ඔබ ඒක නිසා ධෛර්යමත් වෙන්න. Hallelujah. Take instruction from the word. දෙවියන් වහන්සේගෙන් උපදෙස් ඔබ ලබා ගන්න. As you do that God will not only guide you he will also show you what 2015 is about. ඔබ ඒ දේ කරන විට දෙවියන් වහන්සේ මඟ පෙන්වන විතරක් නෙමෙයි ඔබට දර්ශනයක් දෙන්න යනවා කෙසේද වෙන්න යන්නේ 2015. Some of you will be taken to places that you never gone before. සමහර ආයව දෙවියන් වහන්සේ ඔබ කිසි දවසක නොගිය ස්ථානවලට ගෙන යන්න යනවා. In the spirit you will see them. ආත්මිකව ඔබ ඒ දේවල් දකින්න යනවා. Hallelujah. Hold on to those pictures and visions. ඒ පින්තූරවලට ඔබ අත්පත් කරගන්න ඒ පින්තූර අල්ල ගන්න. You know, some of you may have to write down. You know, it's very important that when you spend time like this with God, that you have a notebook with you. සමහර අයට ලියා ගන්නට විතාමත්ම වැදගත් දෙවියන් වහන්සේ සමග පෞද්ගලිකව කාලයක් ගත කරන පොතක් පෑනක් ළඟ තියා ගැනීම. Because when he ministers to you, you have to write it down. මන්ද උන්වහන්සේ ඔබට සේවය කරන විට ඔබ ලියා ගන්නට අවශ්‍යයි. When he shows you pictures, write it down. ඒ පින්තූර දර්ශන ඔබට පෙන්වන්නට ඔබ ලියා ගන්නට අවශ්‍යයි. Because that will keep you reminded. Right through the year. මොකද අවුරුද්ද පුරාවටම ලබන අවුරුද්දේ ඔබට මතක් කරමින් තිබෙන මතක් කරගන්න පුළුවන් හැකියාව. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Thank you Lord. Hallelujah. Let's begin to thank the Lord this morning. දැන් අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්නට පටන් ගමු. Thank him for 2014. 2014 ගැන ඔබ ස්තුතිවන්ත වෙන දෙවියන් වහන්සේට. You know thank him with great expectation for 2015. 2015 ට ඒ විශාල බලාපොරොත්තු ඇතිව 2014 ගැන ඔබ ස්තුතිවන්ත වෙන්න. You know, thank him that he never leaves us nor forsakes us. උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න උන්වහන්සේ කිසි දවසක අපිවත් නැහැර යන දෙවියන් වහන්සේ. You know, thank him for revelation that we are going to we have received 2014. 2014 අපි ලබා ගත්ත සියලු එළිදරව් ගැන ස්තුතිවන්ත වෙන්න. And make a choice this morning to walk by faith. මේ උදෑසන ඔබ තෝරේ ගන්නට ඇදහිල්ලෙන් ගමන් කරන්නට. Hallelujah. Hallelujah. Shall we stand all together? දැන් අපි හැමෝම නැගිටිමු. And we'll spend some time praying in tongues. අපි අන්‍ය භාෂාවෙන් යාඥා කරමින් කාලය ගත කරමු. Spend the next 5 minutes 4 minutes praying in tongues. ඊළඟ විනාඩි 5 අපි අන්‍ය භාෂාවෙන් යාඥා කරමු. Can we have a mic and give a pass Niranjani, pass Ravi? Can robo shanta barando rondo